දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. දැන් එන දිනම සාමතා චක්කවාලේ සුවත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්සේ සනන්තු සක්කර මොක්ඛදං ธรรมสวนเนตาโลอยังปะทังตาธรรมสวนเนตาโลอยังปะทังตาธรรมสวนเนตาโลอยังปะทังตา නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නක්ඛිනේ සරණං මඤ්ඤං සෝමේ සරණං වරං නක්ඛිනේ සරණං මඤ්ඤං සම්මෝමේ සරණං වරං නක්ඛිනේ සරණං අඤ්ඤං සංඝෝමේ සරණං වරං ඒතේන සච්චවග්ගේන හෝතුමේ ජය මංගලං ඒතේන සච්චවග්ගේන හෝතුත්තේ ජය මංගලං කටිකන්නාව පාරමිතා ජාතකන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පොදාන සීල සමාදානයේ පිලිස ප්‍රතිපදින උපරත සංඝ සීල සමාදාන වූ ඔබතුමනි මාත්‍රිය පළතුරු තැන විය හැකි මට මේ ආදන්ත ප්‍රස්ථාන මේ නූරකාරය අනනයික මේ ස්ථානය තිබෙනවා දැක්කා ඇරි මම ඇතුළත විවෘතය කොයි කමක කියලා කියන්න දන්නේ අතයි. එහෙත් මට තොරතුරු ලැබී තිබුණා දැන් විශාල ප්‍රමාණයක් විමර්ශනයේ මේ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙනවා. එනම් මේ අභ්‍යස්ථානයෙන් අපට ලැබෙන ආරාධනාව පරිදි තමයි එකත මේ වෙලාව වෙන් කරගත්තු. මම ඒක හරියටම කියන්නේ අයත් මේක කරගෙන යන නඩයක් අපන්ගේ පරිසලයේ. ඒ සම්බන්ධී කරන්නේ සිදු වෙන්නේ මේ ස්ථානයේ යාමෙන් මට හිතවත් සාගර කියලා මහත්මයෙකුගේ සම්බන්ධය. ඔබ හැමදෙනා අතර ධර්ම දේශනා ශ්‍රවණයකට ඒ ආකාරයේ ගැඹුරු දැක්මක් ඇති අයෝජනය කරනවා. ඒත් මම එකපාරටම ගැඹුරට යන්නට කල්පනා කරන්නේ. අපි ඔය දන්නවා මොනවද හරමක කියන්නේ කියලා කවුරුත් හිතන්නේ නැතුව කල්පියා සරණ සමයකට සංකීර්ණ බව දක්වා යන්නට තමයි අපි කල්පනා. එළබේක මේ මොහොත ටිකක් කය නියකේ ඉන්න මොහොත. තවදිව ආහාරයෙන් පසු සමහර කෙනෙක් සිටින්න බලන්නේ සංකීර්ණ ගන්න තමයි කියලා අනුමත කරා. එහෙම ටිකක් යන්න පුළුවන් සමහර අය. මොකද අපි දීර්ඝ මාර්ගයකින් මනුස්සම කියන්නේ. අපි ධනමන්දලත් අපි ගැටෙනවා අපි එකට ජීවත් වෙනවා ධාන ආහාර අරගත්ත සමහර අම්මල දිගාරේ ලයින් යනවා. ඇයට විය කියක් ඉල්ලනවා. එබඳු තත්ත්වයක් යටදී කිලින්ම ධර්ම දේශනාවම කරන්න කියනමත් නිදිම පෙන්නෙට බැරි නැහැ ඒ නිසා සරල කාරණා ආස්තරයෙන් අපි ඉස්සරහට ගියොත් හොඳයි කියලා තමයි මම කල්පනා කරන්නේ. මම හිතුවා අපි වෙලාව කොච්චරද කියලා සම්පූර්ණ වෙලාව ලැබුණා. සමහර විට වෙලාව ඔබ බනහන කාලකල් වෙලාව එනසුම් ඒ ධර්ම දේශනා අපි කරනවා ඒ අවුරුදු කියන අපේ අත්දැකීම් සම්බන්ධ දෙකට. එනම් පැයකට කවදාවත් කරන්නේ. මේ වගේ කෙනෙක් නම් මොළොස්සු නැගිටිනාට සීමාවක් නැහැ. කියන්නේ කියන දේවල් කියන්න වෙනවා අනේ යහමාන උපෝදේවල් කියනවා. අදාළ මාත්‍රකාවක යන්න මම කියන මම ඔබට සරල උදාහරණයක් ඉදිරිපත් කරනවා. මා කියන දේ හැමදෙයක්ම තින් නැහැ නේද? තේරෙනවද සබ්දේ? ඇත්තවත් නැහැ. අපිට කියන්නේ ජීවිතය අපි සාර්ථක කරගන්න තමයි අපි ඉගෙන ගත්තේ ඔබ දරුවන්ට ගන්න. ඒ අධ්‍යාපනයේ ඉන්න ඉලක්කය තමයි හොඳ ආදායම් මාර්ගයක් හොයලා තියන්නේ. ඒ රැකියාවට ගොල්ලන් ඉලක්කය තමයි අපි පිටිවි වලවල් යානවා වගේ අවාහෝ විවාහ ආදී මේ ලෞකික සම්පත්. මේ සියල්ලම ජීවිතයට ලබා ගන්නට පරිමිතී කියලා දෙන උත්සාහ. ඔය අතර අපට සෞඛ්‍ය ගැති කරනවා. අර ප්‍රයත්න ගාලේ ගම් කරනවා අපි ඒ සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න. ප්‍රයත්න අපට නීති නැති කරලා තියෙනවා. අරන් ගාලේ ගම් කරලා අපි නීති පරිස්සකාවන් ඉස්සුම්වත් ජීවිත අපේ සම්පූර්ණ විශ්වාසයේ විශ්මහන්තිය මේ ජීවිතය තුළ පවතින ආවෘතියක් දැක් ලබා ගන්න සාර්ථකත්වයක් ලබා ගන්න. මානසික ඉතිපස්සලේ මෙන්න මේක. ඒ පරිකාරකව තවත් කෙනෙක් සමහරට පුණ්‍යකර්මයන් ආදී දේවල් පාප කර්මයන් ආදී දේවල් පුණ්‍යකර්මයන් කරනවා පාප කර්මයන් බැරි විදිහට කරනවා. ඒවත් මෙලවට සහ සරපරයෙන් කරලා තනතර නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව ගන්නවා අප දන්නා දැක්මින් අප දන්නා දැනුමින් අපේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න ගින් මේ ලෝකයේ සමගවරණ සහදීදී අපට ලැබෙන මුළු ප්‍රමාණය සැක සම්පත්තුලින් ධාතින් එකයි. යම්ච්ච සාමසුකාන් ලෝකයේ යම්කි ධර්ම දිවියන්සුකාන් නිර්වාණ සත්‍යයේ කලන්නා බන්ති අපට ඉන්නේ ගොඩක් කරකට පිළිගැනීමා නම් ඒක කාමසුඛය කියලා කියනවා. පින්වැලිමා වූ ඉහළ පින් නැති අය සංසතියක් ලැබුවොත් සබි ලෝක සම්පත් වලට පිටිනා යන්ති දන් විද්‍යාංශ සංඛ්‍ය මේ දෙකම එකට කරලා එකකට කරලා ආපහුම බුදු දානම් මහන්සියට ආල කර්මයෙන් ලැබෙන සැනසීම හා සංසම්බලයේ කළොත් අර ඔක්කොම දාපේ එකක් වටින්නේ නැහැ නාදාන කොල කලන් නාදාන දාපේ එකක් කරන්න වටින්නේ කියලා තමයි එකකට අපි පූර්ණ කාලීන කරණේ කියලා ඉන්නේ සමාජයේ ධර්මයේ භාවිත කරන්නේ නම් දාපෙන් එකකට අදු කරපක් තව දාපෙන් 15 කොටස අපිට උරුමයි නමුත් ඒ අපිට අන්නක් ඇති වෙන්නේ නැහැ ඒක කරන්නේ නැහැ ධර්ම මහත්කම් කියන්නේ තමයි කුගේ ධර්මයේ සරල ඒ නිසා ඔබට අර ජීවිතයේ සියලු පාරමාර්ථ ලැබ කරන අතර ධර්මීය කරන ජීවිතේ පාසුරත මත අනාගතයට කියන හේතුවක් නේ. ධර්මය ජීවිතය. ජීවිතයයි ධර්මය කියලා ඒ ආස්තෙන් මාර්ග ප්‍රකාශ කරනවා. ජීවිතයේ ධර්මය නම් ය ලබාගත යුත්තේ හැටි සාර්ථකත ජීවිතයේ අවසන් නුව ජීවිතයේ ආරම්භයේ යම් ගමනක් ගත් මුළු අපි ලිඛන කතා කරනවා. කෙනෙක් කටුකොලින් පිළිවනාන්තරයක් අත්සහා ගමනක් යන විතරයි කියලා කියනවා. ඔහුගේ දෙපා අනාපාස. කටුකොල ඇනි ඔහුගේ දෙපා විනාශ වෙනවා. ඔහුට පාවාන් විතරක් කලඳවා ගත යුතුනම් ඔහුට පාවාන් විතරක් පරිත්‍යාග කළ යුතුනම් ඒ වනාන්තරයේ කල්ස්තයින පෙරදිනා වනාන්තරයෙන් එළියට එන විට නොයි එළිය තෙන්න විට පවහන් බලලා නැහැ දැන් වෙන්නුන් පුරවලා ඉවරයි. ඒ වගේ අපිට මේ ළමා කාලේ පසු කරන ගැටවර යන ගැටවර යන අපේ නැත්තම් කර්ම කරපරාසෙන් සමාජයට මේ සමාජය තමයි මා අමාන්තරේ කියලා කියන්නේ. ලාභ අලාභ දෙකක් දින්දා සංසාරයේ හැටවලින් පරිගැනීම් වලින් අසාධාරණ සම්මුතිය තව විවිධ ගැටලු වලින් ඉතිරි සම්මාන්තරයකට අපි යන්නේ. හැබැයි අපි යන්නේ ධර්මයේ සරණ නැතුව නම් අපට මේ අභියෝගයන් තුන දෙන්න බැරුව අපි අකරණ වෙනවා, අනාථ වෙනවා, ජීවිතේ අනාථ රෝගින්ෙන් ඉඳ පේනවා. මේ සියල්ල කඩකට. එහෙනම් අපේ ජීවිතයක මුහුණ දෙන්නට අපේ දැරීම දැකීම වගේම ධර්මයක් උපයෝගී කර ගන්නයි නම් තමයි ජීවිතේ අසාර්ථකත්වයට ළඟා වෙන්නේ. එනිසා හැකිතාක් ඉක්මනින් ධර්මයේ කෙලෙකේ ගැඹුරට අපේ ජීවිතේ එකතු කර ගන්න පුළුවන් නම් එහෙනම් අපට මේ ජීවිතේ විතරම වුණත් විදින්න පුළුවන් කියලායි මම කල්පනා කරන්නේ. මෙන්න මේ කර්ම පැහැදිලි කිරීම මුල් කොටගෙනයි ඒ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒකේ සූත්‍රයක් කරගෙන මෙන්න පැහැදිලි කරනවා විස්තර ධර්ම දේශනාව ඇහැටි නමුත් අද මම මේ ස්ථානයේ අනුබස්මාරි කරන්නේ. ඒ සමඟ අපි උපයෝගී කරගන්න සූත්‍ර දේශනා කීපයක කොට. මේ සම්බන්ධයේ වාසය ඒ තුලින් අපි මාගේ කියන දේ සුභක් දුක්ක් මම පැහැදිලි කරන්න හදන කීරි පිළිබඳව හොඳින් අවධානය යොමු කරන්න කියලා මම හැම දිනාටම ආශිර්වාද කරනවා. මම කැමති ධර්මයේ දේශනාවේ ධර්ම දේශනාවේ ධාතා පාඩේ යන්නට මැත්තේ මේ සමාජය තුළ පවතින පැවතුන නැත්නම් මේ පසුගිය දිනවල සදාන සත්‍යයන් කීපයක් පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් මේ සමාජ පසුගිය දිනවල කියන ආකාරයට නොසන්සුන්තාව. නැත්නම් බෞද්ධකම යම් යම් කාරණා කිව්වද කියලා පොළොතාවයක් කියලා. ඒකේ කායිකත්වතර ප්‍රබලසුතා. ඒ මාතිකත අතර හැම එකක්ම ඇත්ත කියන්නේ වස්තු යන්න පිළිසුත් අපි බෞද්ධින්ම කලින්. එහෙනම් අපට ඉතකම තියෙනවා ධර්මානුකූල විග්‍රහයක් කරලා කියලා මේ මත හරිද වැරදිද? අප තෝරාගත් යුත්තේ දිනවා කෙසේද කියන පිළිබඳව අපි අසුර කරන තුන පිටියම් ආකාරයක අවබෝධයක් ලබා ගන්නවා. පරිදි කරා. අපට ආරම්භයක් ලැබෙනවා මේ කාලේ මේ බුදුරේ කියනවා කියලා බුදුහාමුදුරු. බුදු වෙච්ච ඡායිමේ ඉන්නවා කියලා. ඔබට තමයි ආරම්භය ලැබෙන්නේ. අපි මේක පිළිබඳව විග්‍රහ කරනවා ධර්මානුකූල විග්‍රහයක්. අපි තෙරවාදී සම්ප්‍රදායයේ තෙරවාදී සම්ප්‍රදායයේ බෝධිසමය සම්මා සම්බුද්ධ ත්‍ක්ෂේත බුද්ධ අරහත් බුද්ධ තෙරවාදී සම්ප්‍රදායයේ සම්මා සම්බුදෝරයාගේ වර්ධීම තුමක් තුමහාගේ බුද්ධාචර පරිපත්‍ති සතකාලීන දේශනා කරන සූත්‍රයක සඳහන් කරනවා කියන්නේ සම්මා සම්බුද්ධ සූත්‍රය කියලා සම්මා සම්බුද්ධගේ සම්බුද්ධ සූත්‍රය කියලා සතකට උපේක්ෂේ අරහන් සම්මා සම්බුද්ධ අනුත්පන්නස මාර්ගස්ත උපාය. මහණෙනි තථාගතයන් වහන්සේ තථාගත වූ මහා සම්මා සම්බුද්ධ ඥානම වහන්සේ කරනු ලබන්නේ නූතන මත උපදවාගෙන. ඒක තමයි බුද්ධත්වය කියලා කියන්නේ. මම ඇසී පවතින අභිධර්මතාවයේ එරුන් පුරා දිනු කරගෙන නෝනා ප්‍රඥාන්තිනි සම්බුඥානි නියදී සමාලියට තයා ගන්නවා. ඒ තමයි බුද්ධත්වය. සිද්ධාර්ථ ගෞතම මුත්තමින් මහන්සේ වරුමදා කල්පීතර මැත්තෙන් මේ සුත්‍ය අතවලින් ඉස්සලා. එනිසා උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. බුද්ධෝත්පාදයේ යන්නේ ධර්මයේ පෞතුණියකි. අපි සාමාන්‍යයෙන් එනම් මේ බුද්ධෝත්පාදයේ කියන ආකාරයක ධර්ම යටපත් වීමක් කරනවා ආපහු ආයි දැකෙන්නේ නැහැ. ආපහු යන්න කාරණයක් නැහැ. තථාගතයන් වහන්සේ ප්‍රාදන්න දැන් තියෙන අනුකම්පාවෙන් කියන දේවල් යන්නේ. අරහත් බෝධියේ කියන මේ ධර්මහත් ඵලයේ කියන එක ඒකට පිස්සු පිස්සුනි ප්‍රාප්තපාටි කහස්සන් පොන ඒ ශ්‍රීකෘෂ්ණ දෙවියන් කිතරද ඒ උන්ට කිරිස්ස නිරේත යොමෙන්නේ. ඒකට ප්‍රාප්ත කරලා තමයි අනුගමනය කිරීම උන්වහන්සේ මඟ පෙළකලා වූ මඟ අනුයයන් තනියම යාගන්න වෙන්නේ. තනියම යාගන්න අපට කාර්යයක්. ඒකයි සම්මා සම්බුදුරේ කරස්සේ. ඉන් පිටස්සර ගෝලියක් පවතිනවා පක්ෂයක කියලා. පත්‍යක බුදුරු පත්‍යක බුදුරු මහලෙන්ට තාම අමාරයි. අභිස්තෝත්පාදල ඉන්නයි කියන්නේ හොයාගන්න අමාරුයි කියන කතාව ධර්මදේශනා කරන්න ගන්න. ඒකෙන් අපෝහ කරගන්න. එනම් බුද්ධෝත්පාදයක් තුළ පත්‍යක බෝධියක් තියෙන්න බෑ. බුද්ධෝත්පාදයක් තුළ බුදුනේ ඇතිරේ පුළුවන් නේද? එතන නෑ මොකද බුදුරයා කරන්නේ නිකන් මම හොයාගන්නේ අපිට සෑහෙන පිළිතුරක්. එනම් මේ යුගයේ කිසියම් කෙනෙක් බුදු වෙලා ඉන්නයි කියලා ප්‍රකාශ කරනවා නම් කෝ තවත් කෙනෙක් එයා පිළිබඳ විශ්වාස කරනවා නම් අපිට ඒ ගැන කියන්න තියෙන්නේ නැහැ. ඒ මාය අංගලෙන් උදාහ ගන්න පුළුවන් කියලා නේ. අංගොඩ වැඩි පැන්වල ඒ මාය උදාහ ගන්න පුළුවන් කියලා කියනවා. එනිසා ඒ මාතේක තැනක් නැහැ බලන්න. දෙවිස්කාරය තමයි මේ බුදුරජාණන් වහන්සේ තවත් මේ සමාජයේ පවතින විද්‍යා මතයක් තමයි ඔබට සම්බන්ධ මේ අමුණගැතිය මාතාවරු දෙනස් දුන්නේ නැහැ දැක්කයි කියලා. පොත්පත්වලින් උත්ප්‍රේරණය කරන බෙදාගෙන හදාගෙන යනවලු රටතුල බුදුසමහඳුර ලංකාව උපන් කෙනෙක් කියලා උපතලා. දැන් මේ විදහාස් ආයතනයේ කටු කාර්යය නතරයි. දෙතරින් කියන්න ඕන බුදුජානක මහන්සේ ඇමරිකාවේ තිබුණා ලංකාවේ තිබුණා ඉන්දියාවේ තිබුණා කටපාඩම් ගන්න යදිගත්තේ විමහාන්ති අපෝලි දෙකල ධර්මීය සමර්ථයක්. නාස්තුමාස්තුක කටපාඩම් කරලා. ඔබ අපරේණ තුමා මාතෘකාව දරදිය සාර්ථකයි. අවුරුදු 250කට බුද්ධ පරිවාණි ධර්මෝපදේශම අපුද්ද මහත්මයන් වහන්සේ සමගේ ඒ ධාරකේ පුරා චාරිකා කරපි. ඒ ධර්මාපින්ගෙන් ඓතිහාසික කරතු වර 250 පරම්පරාවට. මේ බුදුන් වහන්සේ මේ බුදුන්ට මේ මංගල ධර්ම දේශනාව කරන මේ සාංශය දෙන්නේ කියලා මේවා පිළිබඳව ලියලා අපේ රටේ තියෙන අර සලගත් තරම් විශාල තෛල නිර්මාණ වල කොටල ඒකෙන්දල අපිට හොයාගන්න කියලා. මුස්ලිම් ආක්‍රමණය මේ සමහර දේවල් හදා දැම්මා. සාරාංශයෙන් කෙනෙක් තාමත් තියෙනවා සිංහතුන් තුන සයිකෝන. අනිත්‍යක් තියෙනවා. ඒක තියෙනවා මේ ධර්මාශෝක රජතුමාගෙන් මේ සම්යන්නේ කෙටු වතුර වල මේ උත්තරයන් දුරතන ඉස්නාන විකල්ප කරපොත්. එතකොට ඔබ කියන්නේ ජීවත් කරු කියලා ධර්මස්ත්‍ය වර්ගයන් කට්ටිය කියන්නේ ඇත්ත එකක් කරු කියලා කියන්නේ. දැන් රාජ්‍ය ආදී සංස්කෘතියට පසුතර ගත්තේ දැන් 1970. එනම් අපට කියන්නේ මේගොල්ලෝ කියන්නේ අපේ පිළිවෙලගෙන බාරත වන්දනාව යන්න ඕනේ නේදරුවා ධර්මාන්ත නේදම ධර්ම පාලනා බුද්ධයා දේවා ගැනීම දරුවා කියලා කියන්නද කියන්නේ අපේ රටා බාරේතුම කොයිකටදයි තාක්ෂණික වශයෙන් අර සම්බෝධකේ තාක්ෂණයලට මේ අලවුල හරි නැත්නම් මොකක් හරි කම්බදනමක් ගන්න මේ නම් දෙක තියෙන බුද්ධාවතුනි සුදුනි කියලා කරනකට ඉස්ත්‍රලාපයකටද අපිට තේරෙනවා. එතන මේ වගේ දේවල් වලට අපි මුලා අවශ්‍යයි. මේක හේතු මොනවද? කවුරුද දෙන්නා? කර්මයක් එකක් දෙන්නා. ඔය වගේ මේ ළඟදී ප්‍රසිද්ධියට පත් වෙලා යන අපසාදයක් කරපන පුද්ගලයේ ගුවන්විදුලි කාර්යාලයකෝ එතුමන් දිස්ත්‍රික්ක එක්කෝ නැත්නම් ප්‍රසාදයක් ආරම්භ වූ මම දැක්කමක් මතක නැහැ කරන්න කියන්නේ. කියලා තිබුණා. බුද්ධ ශාස්ත්‍රයේ පිටස්තර මාර්ගඵල ආදී නැති විය. අනිත් අංගවත් ඉන්නේ. සම්පූර්ණ වෙලා හාරපිනුන් සියසෞද කියලා දාන්න කැපුච්චලේ ආදිවත්. අපි ඒක ධර්මාංග වල විචාරය යොදලා බලමු හරිද කියලා මේක වෙන්න පුළුවන්. මේ බුදුහාමුදුරන් වහන්සේට වඩා ඉදිරිගිය අතිපන්නක ප්‍රසාදයක්ද විචාර ප්‍රසාදයක්ද නැත්නම් මේක මේ පිළිබඳ බුදුන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන අදහස් කොහොමද? ඒක කියනවා සම්පූර්ණ මතකයේ අලෝකරිතා. සමනා සූත්‍රයේ විදිහට මහා පැහැදිලි කරන ලබනවා එන්නේ මෙතන තියක්. ඉදේ අවිස්කරේ සමනා. ඉද දෘෂ්ටිය සමනා. ඉද සත්‍ය සමනා. ඉද සත්‍යස්තෝ සමනා. දුඤ්ඤා කරපෝවාදා සම්මේහි සම්මේති. ඒකේ කන්දිස්කරේ සමනාගේ නාදන් නතස්ස. සිතලෙන් මහත් පරිදි කරන්නේ අපේ සාහලිතලයි. දේහ සමනය අපේ සාහලිතලයි. සුභේ සමනය අපේ සාහලිතලයි. සිල්පිරි සමනය අපේ සාහලිතලයි. පරස්පරාද අනුකු දුස්ති මත. තුල ශ්‍රමණයෙන් සූන්‍ය. ශුන්‍ය පරස්පරාද තමයි. යම් තැන්වල මේ සමන භාවය ශුන්‍ය. අපි මෙන්න අරයි කවුද? දුක්ජා. මෙන්න මේ ලෙස මහන්සි සිංහනාද කරා ඔය මේ තාක්ෂණයේ සම්මා මහාකට සිංහනාද කරා සම්මා කියලා ගන්නවා. මේ තේජලේ මතනයක් තියෙන පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තාපසේ සුලෑරනම මේ ශ්‍රමණිය සැපදෙන්න බෑ එකක් නැහැ. කවුද මේ ශ්‍රමණිය හතර වෙන්න? සෝවාන් සුදාගාම නාගාම හරිපත් කියන හතර වෙන්න. දැන් අර ප්‍රසාදේ මොකද්ද කියන්නේ? මේ පිටස්තර ආරම්භ මාර්ගපලාවෙන් එතකොට දැන් මේ බුද්ධ දේශනාවේ මේ දෙවිතකේ මේ සූත්‍රේවල කියවලා පුළුවන් නම් ඔය මොන කතාව කියනවා. ඒක ඉතින් ඉන්නද මේ ආගම පිළිබඳව සුරණ හරි දෙන්නවා අපි අපේ බෞද්ධ දේශ අපි ආගම හරි කියන අරිතක්කේරුවට ඒක අවශ්‍යයි. ආගම කියන්නේ අපි ආගම කියන්නේ නම කරුයි. ඔවුන් දීපු අනාඥාව අනුරියාසු සාවිත්‍යයක් කරන්නේ. ඔලෝකල් නාටකය. සිතල බලන්න නම් මේ නිකුත්ය. දැන් මේක තමයි කතා කරපු දීපියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරන ඉඳලා නිකුත්ය විදුරුන්ට තනන්නේ. ඓතිහාසික සාධ කරනවා අපි. ඔතෙත් ගන්නවා මේ ධම්ම සිද්ධියේ ධම්මල තමයි බුදුරජාණන් පහළවෙන්නේ පහළවෙන්නේ. එතකොට බුදුරජාණන් ගන්න සංකාත සම්ප්‍රේත කදනවා. මාර්ගවාදී විනාශ කරන බැරි සබඳක් නැහැ සම්මතවාදී අරමුණේ තියෙන්න බැහැ. එහෙනම් මේ සියල්ල නියත මම කරනවා කියන්නේ. මාර්ග කුණ උත්තර. යා හැබැයි සතුටින් අපි ඉස්සරහ තියෙන්නේ. හැම වෙලේම මාර්ග කියලා කියන්නේ විස්තරා. හරිද? එහෙනම් මේ සියල්ල උදේ ඉන්නවා. ප්‍රතිවිරුද්ධ අපරාධ. ප්‍රතිවිරුද්ධ අපරාධ ප්‍රතිපත්ති අසඳහන් වීමට හේතු වෙන්නේ පරිහානිය අසඳහන් වීම. ඔබ කියනවාද අපේ කටේ මේ ප්‍රතිපත්තිය ප්‍රධාන කියලා විශ්වාස කරන්න කියලා? ඔබේ අහරයි තාත්තේ. ඒත් මම මේ සාකච්ඡා දෙන්න කියලා කතාවක් නිසා මම ඒක කෙලින්ම හැදින්න කරා. ඔබ දන්නවා වක්කලි කියන බුදුන් වහන්සේගේ ශ්‍රීස්තිර වල බලහින්ලා කරන බලවෙන් නැතර කියති. එන ලක්ෂණ බලලා ඉඳ බැරින්න අමතාලි. දැන් සම්මගේ තුපි. දැන් මුලින්ම තියෙනවා. ඉතින් ඒක පිටවක් සිනමාවක් පරිණාමයක් කරනවා ස්වාමීන් වහන්සේ මහත්මයාගේ ගුරුවරන්ගේ දෙපාර්තමේන්තුව. කාර්ය කරනවා දකින්න තාකයි මුලින්ම තියෙනවා තමයි. පරිමාවක් තියෙනවා. වාසනා ඒක දිනේ අපහසු කරනවා. හරිද? නැත්නම් මම මේ කියනවා ඉතිරිගෙනලා බලන්න පුළුවන් මම අද කොහේ ඉන්නවා බුදුරජාණන් වහන්සේ අව්‍යාපාරම් පරියාපියට වැඩ කරනවා කියන වස්තුවේ වැඩේ. තාක්ෂණික දැනුමක් අරමතෝ කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන අවරෝධි යාත්‍රි මාර්ගයෙන් අවරෝධීක අරදාන්නේ. මේ නිශ්චිත තමයි අද පුත්‍රි පරිවාරයේ නායකත්වය. අපේ විදියේ ඉතිහාසයේ තියෙන මොන විදියේ සිතාරයක් අවසන් කරනවා මේ ඉලන්නා සහ උපස්තකයාට මානසික රෝගීන්ට ඉලන්නට හැකියි. පොදු පාඩියයි දිනවල පාඩියයි තැත. මේ දුර්වර්තනේ කරකටා. නම් පොදු මොනකින් මේ පාඩියයි නම් පෙරවිත අන්නේ පොදු තේ අපට පොදු ආසනිය ප්‍රෝධාර්මයේ සිටියද අවෞරය. ඒ සම්හර දානවලදී අපි ගන්න කතාවන් සම්ල අපි ගෙනල්ල වාරිකෙන් ගන්න සාමාන්‍ය ශික්ෂාවක පරිණාමයක් අපිට සමානක සමානයේ අඩු වෙනවා. ඒක ඒක. උපජානන ධර්ම අපිට සමානක වෙන්නේ වැඩි කරන වැඩි ಇಲ್ಲ. ඒකයි ඒක හේතුව. මේ මොන අර්ථයක් ඇරුවා. විලාසයේ අපකේ මොන අරෝපණ ඒ කියන්නේ ධර්මයේ දන්නවා කියලා පාරමිතා කරන විදිහේ කරන්නේ නැතුවට විභාගයෙන් දෙන පුරුද්දෙන් අනිත් විචාරණ කරන පුරුද්දෙන් අපට අවශ්‍යයෙන් හම්බෙන්නේ. අධ්‍යාපනයේදී අපට ලබා දෙනවා වැඩි ආදර්ශයක්. අපි අධ්‍යාපනයේ ඉලක්කය දුරදාන දෙක පාඩම් කරන්නේ කියලා සාකච්ඡා කරනවා. ඒ පුරුතේ අපි පුරුතා දෙතාව දෙන්න එක අපට පාඩම් කරන්න වෙනවා. අපි මේක සමාධි කියන වචනේ තේරුම යහපත් දැනෙන්නේ අපට සාධාරණයේ පවතින අපට තේරුම් ගන්න ඕනේ නුවණ නැහැ කියලා තේමාවක් වතම කරුපරයක්. ඒකේ නොවි දෙවියන් නැති නිසා. මනිකාට යෙදෙන්නේ නැති නිසා. මට හිතෙනවා මේ අපට කැමතිනේ අපට සාධාරණයේ නාමයේ නැති සම්පිත අපට කරන්නේ සාධාරණයේ හුස්මයි. අපි ඉතින් අද දවසේ අපි ඔලුවෙන් ඉතිගෙන උත්සාහ

ඒ වැදීම නතර කරලා ඒ මාත ඒකේ සුභිනානි විද්‍යාත්මකව මම මේකව මාත් විඳින්න මේකව අරපා ඒ මම නෙවෙයි පච්චස්සන්තේ මම මගේ මගේ ආත්මය කර ගන්නෙට තියෙන පරචෝපාදාන සම්බුද්දේ සම්බාරණ සම්බාරණ යම් සංකල්ප සම්පේ බුදුහාමතුරු උත්තරේ රාජානේ විදියට සියක් පංචස්සන්තේ අන්නාමයට පරපූ දැන බුදුහාමතුරුගේ පංචස්සන්තේ අන්නාමයට පරපුනේ කවදද දැන්වත් සතුරු විඥාන තමයි නැත කකුල් දෙන්නේ පැටසමාද අවුරුද්දක් ලපාදී වගේ විඥාන දෙන්නේ අවුරුදු 2000 ගන්න ඒක කෙරෙන්නේ දැන් මේකට එහෙමනම් අපිට බුද්ධං කරණං දැනසනාන් කියන්නේ බුදුහාමුදුර කරණං වටාදාන බුද්ධයන් වහන්සේ දැනහන්නේ පරිත්‍යාගසන්දේ අනාත්මය දැනීම බුදුන් දැනීම කියන නමයිද? ඒකට මේක ඇහෙන්න හරි මේක අහන්න පරිත්‍යාගසන්දේ අනාත්මය දැනීම බුදුන් දැනීම ඒ පුස්තක අනුසාරයෙන් බුදුන් සසන අපට ඒ සරණ හැර සසර දුක්ඛේ නිවීමට විනාශකරණක් නැත. ඒක අපි කියනවා බුද්ධං සරණං. එහෙම බුද්ධං සරණං දැක්කාම කිව්වේ සුචිතාරයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් අපට තේරෙනවා විතරම පරණයක් කියනවා වාහකෝ සුචිතාර. නමුත් විස්තරයක් මහන්න නැත්නම් අපුසත් වෙන අය දෙවන් ලෝකවල නැතිලා ඒක තමයි බුදුහාමුදුරන්ට පැහැදිලි කරනවා. අපි දැක්ක ලක්ෂණය අපි දැන නැති වෙනවා නිත්‍ය ලක්ෂණය සුඛලක්ෂණයෙන් පාස්ලක්ෂණය. ඒකට තාක්ෂණ කියන්නේ සාධාරණයි. ලක්ෂණ තුනක් තියෙනවා නිත්‍ය ලක්ෂණය සුඛලක්ෂණය මම මෙතන පොඩි අතුරුදහන් පිටක් කරන්නේ. අපතන තනාවේ තියෙන අහපිරි පුරුතවා. යම් නාමයක පරිවර්තන නම්දි. මේ වටිනාකම කරලා ආරම්භ කරන අපි ධර්මයේ කරා ගන්න යන්නන් වාල යමනාරන් සමාපත කෝ උසහන කෝ කරන්නතර කෝ සුබලයි විශේෂ දෙයක් කියන්න ඔබට තවම පූර්ණ සාමාන්‍යකතේ ඉන්නවා කිසිකක් ආන්නේ නිර්මාංශලා කියනවා මම කතා කරලා කියන්නේ මුලික කාරණේ ඉතලගේ කතාවයි තවක සාර්ථකම ලබා ගන්නවා ඒක ඔයසේ කියලා කියන්නේ තියෙන්නේ මේ මහා කරුණ ගැන කියනවා මාතෘකාවට කියලා දෙවියන්ට කැමති නම් ඇත්ත කියලා කියනවා ඒක වෙන අපරාධයේ තියෙන ආරාධනා කියනවා කරකව බැරිද අපි මාතෘකාව කියන්නේ කතා කරන්නේ දැන් ජීවිතේ ධර්මයේ කියන කොටසම වාස්තවිකද ඉලකඩන්ද ජීවිතේ තියෙන සමහරයි නේද සුවා සමාජීය සුදු සමාජ කල්ලාලා සමාජ දේශපාලන සමාජ කල්ලි එහෙමයි ජීවිතේ කරන්නේ සම්පූර්ණ ජීවිතේ ඒ වගේම දෙවිජාතක ආසන්නතර කරන මගේ මම මේ සීයය ඇද ඉන්නේ. ඒක ඉන්න හරියටම අපි මේ දේවල් කියන එකත් දැක්කම තේරෙනවා. නමුත් ඒක මේ අලුතින් ගොඩ නැගීමේ විතරක් කියන හැදලා අධ්‍යාපනයක් අපේන්නේ පවත්වා ගන්න මම දැක්කේ. මේ පන්සලෙ පිටුනායි මම ගන්නේ ඒ මනින් ඉස්සත් යන ඕනේ. ඒක අපි අවශ්‍ය කරනකට මට ආරම්භ කරන විතර ජීවිතයක ධර්මයේ ආරගෙන තරමේ තනතෙන්න මේ අවබෝධයේදී ආනි සම්පන්නී ධර්මස්ත්‍රණයන් හේතු ආනා වේවාකින් සුභාංශී ප්‍රාප්ත වේ කරමින් මෙලෙස ධර්මස්ත්‍රණ අවසන් කරන බව සාධාරණයි.